නාම රූප පත්‍ය පස්සු අපි මේක විස්තරව සිංගින ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරන්ට වදලා ආනන්දේ එතකොට කවුරු හරි ඇහුවොත් හරි එහෙමනම් මේ නාම රූප ඇතිවෙන්න හේතුවක් තිබෙනවාද කියලා හේතුවක් තියෙනවා කියන්නේ. නාම රූප ඇතිවෙන්න හේතු වෙච්ච කාරණා මොකද්ද කියලා ඇහුවොත් කියන්නේ විඥානයයි කියලා. විඥානේ හේතු කරගෙන නාම රූප ඇතිවන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා එහෙමනම් ආනන්ද එතකොට තව කෙනෙක් ඇහුවොත් විඥානේ ඇතිවෙන්න හේතු වෙච්ච කාරණා මොකද්ද කාරණාවක් තියෙනවද කියලා තියෙනවා කියන්නේ. විඥානේ ඇතිවෙන්න හේතු වෙච්ච කාරණා මොකද්ද කියලා ඇහුවොත් නාම රූප කියන්නේ. එතනින් මේ පටිච්චසමුප්පාද විග්‍රහය බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ කරනවා මේ විදිහට. ඉතිකෝ ආනන්ද ආනන්දය ওই විදිහට නාම රූප පත්‍ය විඥානං නාම රූප හේතු කරගෙන විඥානේ ඇති වෙනවා. විඥානේ හේතු කරගෙන නාම රූප ඇති වෙනවා. නාම රූප හේතු කරගෙන ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය හේතු කරගෙන විඳීම ඇති වෙනවා. විඳීම නිසා තණ්හාව හිත ඇදිලා යනවා. තණ්හාව නිසා උපාදාන හිත ඇදිලා යාම නිසා ඒකට අහු වෙනවා. උපාදාන නිසා ඒකට අහුවෙච්ච නිසා විපාක විඳින්න කර්ම හැදෙනවා. භවය නිසා උපදිනවා. ඉපදීම නිසා ජරා මරණ සෝක වැළපීම් දුක් දුම්න සත ගන්නවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ පටිච්චසමුප්පාද විග්‍රහවල එකක තව එක ආකාරයක් තියෙනවා, එකක තව ආකාරයක් තියෙනවා, එකක තව ආකාරයක් තියෙනවා. ඉතින් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඔක්කොම එක විදිහට තිබ්බන හරිනේ මොකද්ද මේ කියලා. ඇයි එමේ හිතුනොත් හිතෙන්නේ මේ ධර්මය කාගේද ඔබේද මගේද? ධර්මයේ අයිතිකාරය කවුද? අයිතිකාරයට බැරිද ඕන ඕන හැදීට හදලා දෙන්නේ? ඒක පුළුවන් නේ. අපි අයිතිකාරය නෙවෙයි, අපි සරණ යන අය. නමුත් ඔබ දන්නවද ඔබ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සරණ යනකට ධර්මකාරණයක් ඉදිරිපත් වෙනම ප්‍රශ්න අහනවා. නමුත් කිසිම කරදරයක් නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබ විලාසිතා සරණ යනවා කියලා. විලාසිතා සරණ යන්නේ නැද්ද? ඔන්න දැන් අපිට මෙන්න එනවා ඇඳුම් විලාසිතා එනවා. මම දැකලා තියෙන ඇඳුමක් ඔබත් දැකලා තියෙන සමහර විට බතික් ඇඳුමක්. ඒක ඇඳනම වවුල වගේ. නෝන්ලා එක ගන්නවා කඩෙන් කිසි පස්සෙන් නැතුව මේක ඇඟට දාගෙන වවුල වගේ යනවා. කවුරුවත් නෑ මේක ඇදේ හොයන්නේ. ඒක ඇදේ බලන්න කවුරුත් නෑ. කලිසම් තියෙනවා මාළු වගේ, කොක්කු වගේ. ගියා ගත්ත ඇඳගෙන යනවා. ඒ කියන්නේ බෙලින්දන්ට ඕන දෙයක් දීපු ගමන් ඔබ ඒක මොකද කරන්නේ? ඔබ ඒක සල්ලි දුන්නා, ඒක හේමම දාගත්ත, ගියා. ඒක ඇදී හොයන්නේ. කෑමක් තියෙමයි. කෑම එන ඕන්න ඔබ දකින්න ඇති. මේ අපි චූටි කාලෙන් දැක්කේ නෑ, පස්සේ තමයි ඒව දැක්කේ. මේ ඇඟිලි පුරුක්කක දිගට බඩවැල් වගේ જાතියක්. මොනවද? සොසේජ්. ඒව දීපු ගමන් ඔබ රස කර කර ඒව කනවා අප්‍රියාවක් නැතුව. ඒවට කිසිම ගාණක් නැහැ. ධර්මයේ මොකක් හරි කියුවත් විඥානේ මොකද උතන්ට දෙන්නේ කියලා අහනවා. ඔය විඥානේ අතන නේ තියෙන ඕනි කියලා අහනවා. නාම රූප මොකද කියලා නම් මේ වෙලාවේ නාම රූප ඇදගත්ත මේකට. මම සුවපත් වීම මම කොහෙද කියලා ඉන්නේ කියලා අහනවා. මම සුවපත් වෙන්නේ. උනේ ප්‍රශ්නේ. මේකේ තේරුම මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්න කෙනෙක් ඒක කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්න නම් බුදුරජාණන් වහන්සේ කවුද කියලා හඳුන ගන්න ඕනේ. නැත්තම් තමන් තමයි කෙරුමා. තමන් තමයි මේකේ කාරණා දන්න කාරණාකාරයා. තමන්ට තමයි මේක අහු වෙන්නේ කියලා තමන් විසින් මේක කපන්න කොටන්න පටන් ගන්නවා. අදේ જાතිය ලෝකේ නැද්ද? ආන්ියයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගත්තු නැති අය. අන්න ඒගොල්ලෝ ශ්‍රද්ධාවෙන් තොරයි.

එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි ඉගෙන ගන්න ඒකයි. දැන් බලන්න අර සුභා තෙරණිය. එතුමියට පුළුවන් වෙයිද නැත්තම් ඕක කරන්න? තමා ආයත් කරගෙන හිටියනම් මේ ඇසකන්න ආසී දිවකයි මනස. එතුමියට පුළුවන් වෙයිද ඕක කරන්න? බෑනේ. සුභා කියන්නේ කැටෙක් කෙනෙ නෙමෙයිනේ. ලස්සනම ලස්සන එක්කෙනෙන්නේ. ඒ පලාතේ හිටපු සිටු කුමාර කෙනෙකුගේ දුවක්නේ.